بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحاقّة ما الحاقّة وما أدراك ما الحاقّة كذبت ثمود وعاد بالقارعة فأما ثمود فأهلكوا بالطاغية وأما عاد فأهلكوا بريح صرصر عاتية سخرها عليهم سبع ليال وثمانية أيام حسوما فترى القوم فيها صرعا كأنهم أعجاز نخل خاوية فهل ترى لهم من باقية සැබවින්ම සිදුවිය යුත්තේ කුමක්ද යන්න ඔබට දැනුම් දුන්නේ කුමක්ද? සමූත් ප්‍රජාව හා ආත් ප්‍රජාව තදින් පහර දීම ප්‍රතික්ෂේප කළහ. එහෙයින් සමූත් ප්‍රජාව සීමාව ඉක්ම වූ දෙයකින් විනාශයට පත් කරන ලද්දාහ. නමුත් ආත් ප්‍රජාව හමනාලද දැඩි කුරීරු සීත සුළඟ මගින් විනාශයට පත් කරන ලද්දාහ. එම සුළඟ රාත්‍රී සතක් හා දහවල් අටක් ඔවුනට එරෙහිව ඔහු එනම් අල්ලාහ් අකණ්ඩව පලවා හැරියේය. එහි එනම් එම දිනයන්හි එම ප්‍රජාව ඉන්දී ගස් දිලාපත් වූ බොල් කඳමෙන් පොළව මත අප්‍රාණිකව වැතිර සිටීම ඔබ දකින්න ඇත. ඔවුන්ගෙන් ඉතිරි වූවන් කිසිවෙකු හෝ නුඹ දකින්නේහිද? وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ فإذا نفخ في الصور نفخة واحدة وحملت الأرض والجبال فدكتا دكة واحدة فيومئذ وقعت الواقعة وانشقت السماء فهي يومئذ واهية فرعون ده ඔහුට පෙර සිටියවුන්ද උඩු යටිකුරුව පෙරලුණු ප්‍රදේශයන්ට අයත් එනම් ලූත් නබිතුමාගේ සමයේ සමලිංගික සේවනයේ යෙදුණු අයද පාප ක්‍රියාවන්වල නියලුණහ. එහෙයින් ඔවුන් තමන්ගේ පරමාධිපතියාගේ දූතයාට අකීකරු වූහ. එනිසා ඔවුන්ව ඔහු ඉතා දැඩි ලෙස සීමාව ඉක්මවා දඩුවම් කළේය. ඔවුන්ව ඔහු මුලිනුපුටා දැමුවේය. සැබවින්ම ජලය සීමාව ඉක්මවා ආකල්හි නුඹලා අප පාවෙන නැවක ඉසිලීමු. නුඹලාට අප එය පාඩමක් ලෙස පත්කිරීම පිණිසද ධාරණය කිරීමේ කන් එය ධාරණය කිරීම පිණිසද අපි එසේ කළෙමු. නලාවේ වරක් පිඹුණු ලැබ මහ පොළව හා කඳු ඉසුලුණු ලැබ ඒ දෙක දැඩි ලෙස වරක් සුණු විසුණු කරනු ලැබුණු විට එදිනෙහි සිද්ධිය එනම් අවසාන දිනය සිටුවේයි. අහස පැලියයි. එහින් එදින එය බෙලහීනව පවතී. වල් මලකු අලා අවජායිහා වයහ්මිලු අර්ෂ රබ්බික ෆව්කහුම් යවුම ඉදින් සමානිය يومئذ تعرضون لا تخفى منكم خافية فأما من أوتي كتابه بيمينه فيقول هاؤم اقرءوا كتابيه إني ظننت أني ملاق حسابيه فهو في عيشة راضية في جنة عالية قطوفها دانية كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ මලක්වරු එහි එනම් අහසේ පැතිවල සිටිති. එදින නුඹගේ පරමාධිපතියාගේ අර්ෂය මලක්වරු අට දෙනෙකු තමන්ට ඉහලින් උසුලාගෙන සිටිති. එදින නුඹලා සියලු රහස් දන්නා අල්ලාහ් වියස ඉදිරිපත් කරනු ලබන්නේහුය. එදින කිසිම සැඟවුණු විෂයක්ම නුඹලාගේ නොසැඟවේ. එහෙයින් කවරෙකුගේ සුරතෙහි තම මෙලොව ඔහු විසින් සිදු කළා වූ විස්තරාත්මක සටහන් කළ වාර්තා පොත පිරිනමනු ලබන්නේද? ඔහු එනු මාගේ පොත කියවව්. නිශ්චිත වශයෙන්ම මාගේ විභාගයේ මම මුණ ගැසෙවි යයි ලොවේ ජීවත් වන විට ස්ථිරවම විශ්වාස කරමින් සිටියෙමි යයි පවසයි. එහෙයින් ඔහු තෘප්තිමත් ජීවිතයක එය භුක්ති විඳිමින් සිටි උසස් වූ ස්වර්ගයේ සිටි. එහි පළතුරු පොකුරු සමීපව ඇත. ලෞකික ජීවිතයේ ගත වූ දිනයන්හි නුඹලා කළ දෑ හේතු කොටගෙන නුඹලා ප්‍රීතියෙන් අනුභව කරව, පානය කරව. وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ مَا أَغْنَى عَنِّي مَالِيَهْ هَلَكَ عَنِّي سُلْطَانِيَهْ خذوه فغلوه ثم الجحيم صلوه ثم في سلسلة ذرعها 70 ذراعا فاسلكوه إنه كان لا يؤمن بالله العظيم ولا يحض على طعام المسكين فليس له اليوم هاهنا حميم ولا طعام إلا من غسلين لا يأكله إلا الخاطئون. එමෙන්ම කවරෙකුගේ වමතෙහි තම මෙලොව ඔහු විසින් සිදු කළා වූ විස්තරාත්මක සටහන් කළ වාර්තා පොත පිරිනමනු ලබන්නේද? එවිට ඔහු මාගේ එම පොත මට පිරිනමනු ලැබුවෙකු නොවුවානම් මෙම දඩුවමට මුහුණ පෑමෙන් වැළකී සිටීමට හැකි වේවි. මාගේ විමසීමේ අවසන් ප්‍රතිඵලය කුමක්දැයි මා නොදැන සිටියෙමි නම් එය මාගේ අවසානය වූවානම් මාගේ වස්තුන් මට කිසිම ප්‍රයෝජනයක් ගෙන නොදුන්නේය. මාගේ බලය මා විතින් පහවී විනාශ වී ගියේය යනුවෙන් පවසයි. අල්ලාහ් දඩුවම් පමුණුවන මලක්වරුන් අමතා ඔහුව අල්ලා ගනිව්. ඔහුට ගෙලේ විලංගු දමව්. පසුව ඔහු නිරයට රිංගවව්. පසුව ඔහුව රියන් 70ක් දිග දම්වැල් තුලට ඇතුළු කරව් යනුවෙන් අනකරයි. සැබවින්ම ඔහු උසස් වූ අල්ලාහ් විශ්වාස නොකරන්නෙකුය. තවද දුප්පතුන්ට ආහාර සැපයීම පිණිස ඔහු අන් අය දිරි නොගන්වන්නේය. එහෙයින් ඔහුට අද දින කිසිම සමීප මිත්‍රයෙකු මෙහි නොසිටි. තවද සැරවා හැර වෙනත් ආහාරක් නොමැත. මුරණ්ඩු කමින් වැරදි පව් කළවුන් මිස වෙන කිසිවෙකු එය අනුභව නොකරයි යනුවෙන් අල්ලාහ් පවසයි. فلا أقسم بما تبصرون وما لا تبصرون إنه لقول رسول كريم وما هو بقول شاعر قليلا ما تؤمنون ولا بقول كاهن قليلا ما تذكرون تنزيل من رب العالمين. එහෙයින් නුඹලා බලනා දෑ මතද නුඹලා නොබලනා දෑ මතද දිවුරමි. සැබවින්ම එය ගෞරවාන්විත දූතයෙකුගේ වදනක් වේ. තවද එය කවියෙකුගේ වදනක්ද නොවේ. නුඹලා එය විශ්වාස කරනුයේ ස්වල්ප ප්‍රමාණයකි. එය ජ්‍යොතිෂයෙකුගේ වදනක්ද නොවේ. නුඹලා සිහිපත් කරනුයේ ස්වල්ප ප්‍රමාණයකි. එය එනම් අල් කුර්ආනය ලෝවැසියන්ගේ පරමාධිපතියාගෙන් පහළ කරන ලද්දකි. ولو تقول علينا بعض الأقاويل لأخذنا منه باليمين ثم لقطعنا منه الوتين فما منكم من أحد عنه حاجزين وإنه لتذكرة للمتقين وإنا لنعلم أن منكم مكذبين وإنه لحسرة على الكافرين وإنه لحق اليقين فسبح باسم ربك العظيم أبغي نامين سمهار ودان نبي وريانان ون أهو غطا پيوسوينام أبا سورتين أهو الله غاننمو پسو أهو گه هرد وستوات ياؤو دمانية كپا دماننمو إهين අප ඔහු දඩුවම් කිරීමට පැතුවේ නම් නුඹලාගෙන් කිසිවෙකු අපෙන් ඔහු වළක්වන්නන් නොවන්නේය. සැබවින්ම එය බියබැතිමත් අයට උපදේශයකි. අල්ලාහ්ගේ දහම අසත්‍යයයි තරයේ තර්ක කරන අය නුඹලා අතර සිටින බව සැබවින්ම අපි දනිමු. ප්‍රතික්ෂේපකයින්ට සැබවින්ම එය දැඩි පසුතැවිල්ලකි. සැබවින්ම එය ස්ථිරසාර සත්‍යයකි. එහෙයින් උසස් වූ නුඹගේ පරමාධිපතියාගේ නාමයෙන් තස්බිහ් එනම් පවිත්‍ර කරවෝ.